ධර්මානුශාසනාව. කරුණු පින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. විච්ඡේ විච්ඡු භායේ භායානුපස්සී වේති විදිට්ඨේ විච්ඡු අරඤ්ඤ ගතුවා රුද්ධ මූල ගතුවා සුඤ්ඤාගාර ගතුවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උදුං කායං කනිධාය පරිමුඛං සතිං විපක්ඛේත්වා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති දීගංවා අස්ස සංකෝ දීගං අස්ස සාමීති පජානාති දීගංවා පස්ස සංකෝ දීගං පස්ස සාමීති පජානාති පස්සංවා අස්ස සංකෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සම්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බ කාය කටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බ කාය කටි සංවේදී පස්ස සිස්සාමීති සික්ඛති රස්සං භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති ලෝකෝ සම්මා සම්බුද්ධාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ති දේශනේ විදාල කාය අනුපස්සන සතිපට්ඨානෙහි කර්මස්ථාන 14කින් පළමුවෙන් වෙන ආනාපාන සති කර්මස්ථානයේ ප්‍රධාන සූත්‍ර පාඩයක් ඉතිරි. ආනාපාන සතිය මහා පුරුෂ භාවනාව. ලෝ පහළමේ වදාරණ සියලුම සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ආනාපාන සති කර්මස්ථානයේම පාදක කොටගෙන සියලු අර්පණා කර්මස්ථාන සමෘද්ධිමත් කොට ලෝකවාදී අපේ සරුවක්යන් වහන්සේද ගෝමුලාරාධනා වැඩ ඉඳගෙන වජිරාසන රූඪව සමන් වහන්සේ ආරම්භ කොටවදාලේ ආනාපාන සති කර්මස්ථානය. ආනාපාන සති කර්මස්ථානයේ රූපාවචර ධ්‍යාන චතුෂ්පයම ප්‍රතිලාභ කොටගෙන ඉන්වන තුරුව සියලුම අර්පණා කර්මස්ථාන සපර කරගත් දෙකේ දස ප්‍රශීල සයවදීම අනුස්සති භාවනා කරමින් කායගත සතිය ආනාපාන සතිය ඊළඟට දස අසුභය රක්මියාර සතර සහ අරූප කර්මස්ථාන සත සියල් 30 මේ අර්පණා කර්මස්ථාන 30ම මුහන්සේගේ බෝධි මූලයේදී සම්පූර්ණ කළා. අප දැන් මේ පවත්වාගෙන යන භාවනා කමතම් පිළේ අනුපිළිවෙලක් මේකමයි. ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් රූපාවචරේ චතුර්ථඥානීය දක්වා චිත්ත සමාධිය වඩා ඉන්වනතරුව දක්ෂිණාකාර ප්‍රථම ඥාන දිස්ත්‍රි උපදවන. එයින් අවසින්නේ ඊළඟට දස අසුභ කර්මස්ථානයේ ප්‍රථම ඥාන 10ක වූ නැවත ශරීරයේහි අට්ටි කොට්ටාසේ අරමුණු කොට ආධ්‍යාත්මික අධ්‍යයෙහි බෝධාස වර්ණයේ සුදු වර්ණ අරමුණු කොට බෝධාස ප්‍රශ්න පරිපාලනය කරයි. නමුත් ආධ්‍යාත්මික සංඥාණයේහි වර්ණයක් නිසා ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ ඒ නිසා ආධ්‍යාත්මික වර්ණය බාහිර ශරීරවල අත්‍යික සංඥාව උපදවාගෙන එහි ගෝදාත සුදු පාට අරමුණු කොටගෙන ගෝදාත පසෙන් නිමිත්ත පහළ කරගෙන එයින් රූපාවද ධනන්ත පුෂ්පයේ තුලේ එයින්ම තින්නේ රත්න විහාර ගුහාන් 528 බැගින් උපදවන. ඒ වගේම වර්ණ කසින සියල්ල නීල කසින, පීත කසින, ලෝහ කසින, දැන් ගෝදාත කසින කියේ උනායි සියල්ල. ගෝත කසින සියල්ල සම්පූර්ණ කරයි. තවත් කොළතිනම් යෝගාවචරයාගේ ශක්තිය ඇතින අරූප ධ්‍යාන හතරක් තිබේ. මේ විදිහට අර්පණා කර්මස්ථාන සියල්ල සම්පූර්ණ කරන යෝගාවචරයා ධ්‍යානුසතිය මරණානුසතිය විකාර වශයෙන් වැඩේ. ඊළඟට සම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍රාගානුස්සති, දේවතානුස්සති සහ සමානුස්සති කියන මේවා සමාගයේ මනාපයට වඩන්න පුළුවන්. එතකොට සම 40 කර්මස්ථාන තුලින් අර්පණා කර්මස්ථාන 30ක්, උපචාර කර්මස්ථාන 8ක් 10ක් සම්පූර්ණ කරන්න පුළුවන්. එයින් නැතිනේ ඊළඟට කමතිනම් ආහාරයේ ප්‍රතිකූල සංඥාවක් පුරුදු කරල මහාසු මනසකාරයේ හැරෙන. අවසානයේ හැරෙන්නේ මහාසු මනසකාරයේයි මක්නිසාද විදර්ශනාවට පාදක වන ලෙසයි. සතර ධාතුන්ගේ ලක්ෂණ අනුමුණු කොටගෙන ධාතු කර්මස්ථානීය වඩා අනුතෙලි වලින් අර රූප පරිග්‍රහ නාම පරිග්‍රහ ආදී වශයෙන් ditthිසුද්ධිය සම්පූර්ණ කරන්න ඉදිරිපත් වෙනවා. ඉන්හාන්තිකින් විදර්ශනා භාවනා මාර්ග ඉදිරියේ තියාගන්න ක්‍රම සලස්සන. මෙවැනි මේ පවත්වාගෙන යන භාවනා මනසිකාරයේ මුල තමයි ආනුපාන සතිය. ඒ කියන්නේ සාමකු පැහැදිලි උපදේශ දේශනා කරන අපේ පාවුසයාදෝ ස්වාමීන් වහන්සේ දෙත කාර්ය ශ්‍රී ලංකා කුලඩිනවා. උන්වහන්සේ වැඩිහාම මේ පිළිබඳව වඩා අපට කරුණු තේරුම් කරගන්න අවකාශ ලැබෙනවා. දැන් මෙතෙන්දී අපි සලකන්නේ මේ සූත්‍ර පාඩයේ සඳහන් වන බුද්ධ අනුශාසනාව. කායානුශාසනා සතිපට්ඨාන 14ක් තියෙනවා. එන් පළමුවෙන් ආනාපාන සතියයි. ඒ කෙසේ වඩන්නේද කියන එක මේ සූත්‍ර පාඩයේ දේශනා කළා. ආරණ්‍ය මුක්ඛමූල ශූන්‍යාගාරේ කිය විවේකස්ථාන තුනක් දේශනා කරන්න තියෙනවා. ඒ විවේකස්ථාන තුන අර දස පරිභෝධයන්ගෙන් තොර වූ ස්ථාන වෙන්න ඕනේ. ඒක ආවාස පරිභෝධ කියනවනේ. සක්රාය ආවාස 18ක් ඒවායින් තොර වූ කෙනක් වෙන්න ඕනේ මේ ආරණ්‍යක රුක්ක මූල හෝ ශූන්‍යාගාරක. එතකොට ඒ සමාධි සුදුසු ස්ථානයක් හොරාගෙන විසිදති පල්ලංකම් ආභුජිත්වා උජුං කායම් කමිදාය. ඒ කියන්නේ පද්මාසනයේ ඌරුබද්ධාසනයේ ඇදගෙන උඩුකය කෙලින් සබාගෙන වාඩි වෙනවා. හරි මුකන් සතින් මුකට පෙද්වා කර්මස්ථාන නිමිත්තට සිහිය මනාව තීව්‍රව. මේක මූලික උපචාර විදියයි. ආනාපාන සතියෙන් ආනුපදවන්නට මේ විදිහට විවේක පරිසරයක් සහ ඉරියව් පැවැත්මක් අවශ්‍යයි. ඉදුම් කායම් පනිදායි කියනමේ වචනෙන් උගන්වා වදාලේ අපේ ශරීරයේහි පිට කොඳු ඇට තේලි 18ක් තිබුණු මේවා එකින් එක උණු කරු දෙලක් වාගේ ඉරුදී තිබුණු බොහෝ වේලාවක් වාඩි වී පුළුවන්. ආනාපාන සතිය වැඩිමේදී සිංහල ප්‍රයින් තුනකට වඩා එක ඉරියව්ව පවත්වන්න ඕනේ චිත්ත සමාධිය වඩා සහවුරු කරගන්න. ඒකට සිංහල කයෙන් පෑ තුනක් තුනමාරක් දෙනකොට ඉතින් ඒ කාලේ තුල අපට වේදනාවක් ඇති වෙන්න තියෙනවා. අපේ ශරීරයේ ඉස්සරහට හෝ ඇලේට හෝ නැමිලා තියෙනවා නම් පොඳු ඇටතේ නැමීම නිසා පොඳු ඇටතේ තියෙනවා යූනු සියක් දැකෙනනි කටු දෙපැත්තද. ඒවා මාංශ පේශුල දෙකීමින් වේදනාවක් එනවා. වැඩිවන්න බැරි වෙන. ඒකයි මේ ඇතෙනුගේ ඉරිකුව වාඩි වීම අවශ්‍ය වන. වේදනාවක් නැතුව තමයි වැඩි වේලාවක් ඉරියව්ව නොසෙඳී සබා ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ සියුම් දෙයක්. දැන් වෙන අරමුණු භාවනාවට ගන්නකොට භාවනාව යෙදෙන තේදෙන්ට අරමුණ වැඩි වැඩියෙන් පැහැදිලි වෙනවා. ආනාපාන සති කර්මස්ථාන අරමුණු නෙමෙයි මෙහි කරන්න කරන්න සියුම් වෙනවා. එනිසා සියුම් වූ දුෂ්ම රැල්ල හිතකොන්න ඇදනම් ඉරියවය ඇදනම් සමහරට නොදැනිය රාසිකාග නොදැනිය. එනිසා උඩුකා දෙල්ලක් හොඳට දෙලින් කියනකොට නාසිකාග හොඳට සියුම් වූ දුෂ්ම රැල්ල දැනගන්න පුළුවන්. එනිසා උඩුකාය කෙලින් සබාගෙන වාගීමත් අවශ්‍ය වෙනවා. අරිමුකං සතින් උපත්ත පෙත්වා කියලා තැන මෙතන සිහිය පිළිගවා ගන්න ඕන තැනක් තියෙනවා. ඒ පරිමුඛම් සතින් උපද්දිතවා අරමුණට අභිමුඛව. අරමුණට අභිමුඛව කියන්නේ දැන් අපේ ශරීරයේදී ගක්ඛින් සාකාරය නම් තැන් තැන් වල කොටස බලන් දෙනවා. ඒ වගේම කසල භාවනා කරනකොට ඒ කසල නිමිති ශරීරයෙන් පිටස්තරව බලන් දෙනවා. අසුබ නිමිති ශරීරයෙන් පිටස්තරව බලන් දෙන්නේ. ගාමීන බ්‍රහ්ම විහාරයේ තගන්න සත්‍ය ප්‍රඥාක්යේ සමංගෙන් පිටස්තර දේවා. නමුත් මේ ආස්වාස් ප්‍රස්වාස දෙක නාසිකාග මුදවට දීර්ඝයක්. අපේ ජීවයේ මුද තමයි හිත වැඩ කරන ඉන්ද්‍රිය ධර්ම පහක් ලැබෙන. ගබ්බු, සෝත, ඝාන, ජීවහා, කාය පහක් ලැබෙන. ඊළඟට හදේ වස්තු විතරයි මේ සපෝත සම්බන්ධුයි. දෝෂයේ ජීවයේ මුදේ සිත වැඩ කරන ඉන්ද්‍රයන් වැඩිම පවත්නා බැවින් අපි යම් සිදයක් අරමුණු කිරීමේදී අහුන් දක්නවා වගේ තුන් අරමුණු කරා. දැන් අපි ඇහ තියාගෙන හිතන රුවන්වැලි සෑයගෙන හරියට අහුන් බලනවා වගේනේ රුවන්වැලි සෑයගෙන බලන්නේ අපි මතක තියෙනවා. ඒ වගේ. ඒ නිසා මේ ඇහට බොහොම සමීපයි සිද. ඔය ඉන්ද්‍රිය හයෙන් කියන්නේ පසින්දුරංගෙන් මුල්තන ඇහට ලැබෙන්නේ ඒකයි. වැඩියෙන් මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු ගන්න හැදෙනවා. ඒක නිසා මේ චක්ෂුවට සමීප තැනක් තමයි නාසිකාග. නාසිකාග ආශ්වාස ප්‍රශ්වාස දෙක හැදෙන එක හොඳින් බලාගන්න විතර ලෙහෙසි. ඒකට සමීපයි. ඒත් නාසිකා අග පමණක්ම දැලිය යුතුයි කියන පුරාණාචාර්යයන් වහන්සේලාගේ උපදේශයයි. ඊකෝරස්සෝච අස්සාසෝ රස්සාසෝ පිටකාදිසෝ සක්කාරෝ වන්නා වත්තන්ති නාසිකග්ගේ වික්ඛුරෝ නිගාකාරී කේ විසුදුමාදී කියන පරිසම්බිදා මාර්ගයේ තියෙනවා සමන්ත ප්‍රාසාදිකාවේ නියත කතාවේ තියෙනවා ගංගත්ත කතාවේ තියෙනවා මුගාන මේක තියෙන්නේ ඒ යෝගාවචර විචුවගේ ආශ්වාස ප්‍රශ්වාස ආරමුණ දීර්ඝ වශයෙන් ප්‍රශ්ව වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස හතර නාසිකාග්‍රේහි පවතින. ඉතින් නාසිකාග්‍රේ ව කියන්නේ නාසිකාග්‍රේ වා කියන මේ විපාකයක් දෙකයි. නාසිකාග්‍රේ වා මුඛ නිමිති වා. ඒ කියන්නේ උඩු තොල. නාසිකා අග හෝ උඩු තොල හෝ උස්මරන්නේ වැදෙනවා කියන සමහර කෙනෙකුට නාසිකාග දැනෙන්නේ උඩුතොල දැනෙන. සමහරු නාසිකාග සාසින් දැනෙන. ඒකෝට ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙක. නාසිකාගෙන් ඉතිරි තන සිහිය දීපවා ගැනීමයි පරිමුඛං සති උපත දෙත්වා කියන ආකාරය. ඒකෝට මේ මූලික උපචාර විදිහ දේශනා කරනවාදාල තථාගතයන් වහන්සේ භාවනා කර්මස්ථානී නූපාදවද. මොමුද සෝ සතෝව අස්සසති සතෝ අස්සසති මේ මුළු කර්මස්ථානයේ මේ වචන දෙකක් ඇතුළත් වෙනවා සතෝව අස්සසති සතෝ ඒව අස්සසති එතන ඒව කියන නිපාතය අස්සසති කියන වචනයට අධ්‍යාහාරයි සතෝ ඒව අස්සසති පෙරතන සිහියෙන් ආස්වාස කරයි සිහියෙන් ප්‍රස්වාස කරයි සිතින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියන්නේ උපන්දාපතන් ආස්වාස ප්‍රස්වාස තියෙනවා නමුත් ඒක සිහියෙන් සිතක් දුරු දෙනවා යෝගාවචරයේ සමනයි සිහි කරයි සිහි කරන්නේ එතකොට සිහියෙන් ආශ්වාස කලේදී සිහියෙන් ප්‍රශ්වාස කලේදී ඒ සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කලේදී ආකාරය අද 16කින් බුදුරජාණන් වහන්සේ විස්තර කරු කියන තැන්වල මෙය කඩ 16කින් කෝරලා තියෙනවා. ඒකෙන් චතුර්ථ ඥානයේ දක්වා අරහත්ත්වයේ දක්වාම කඩ 16 සම්බන්ධ ආනපානය. උතෝර දැන් මෙදී බුදුරජාණන් වහන්සේ වදාළේ උපදේශයේ ඒ කඩ හතරෙන් කෝරලා තියෙනවා. කොහොමද? සෝ ඊගං වාස සන්තෝදී ගං වාස සාමීති පජානාති. ඒකෝද සිහියෙන් ආශ්වාස කරන්නේ කොහොමද? ඉක් වේලාවක් වැඩි වේලාවක් හුස්ම ගන්නව නම් ඒ වැඩි වේලාවක් හුස්ම ගැනීම නුවණින් සිහියෙන් ගනි. පජානාති කියන්නේ එතන සිහිය නුවණින් ගනි. ඊගං වා පස්ස සන්තෝදී ගං පස්ස සාමීති පජානාති. දීර්ඝ වේලාවක් හුස්ම කෙලනවා නම් ඒකම නුවණින් දැනගන්න. රස්සං වාස සන්තෝ රස්සං වාස සාමී දුඛජානාති. කිසි වේලාවකින් හුස්ම ගැනෙනවා නම් කිසි වේලාවක හුස්ම ගන්න බව නුවණින් දැනගන්න. රස්සං වාස සන්තෝ රස්සං වාස සාමී දුඛජානාති. කිසි වේලාවක හුස්ම පිටු කරනවා නම් කිසි වේලාවක හුස්ම පිටු කරන බව නුවණින් දැනගන්න. දැන් ප්‍රබෝධ ක්‍රම දෙකයි එක. සබ්බකාය ප්‍රතිසංවේදස්ස සිස්සාමීති සුත්ති කියන්නේ ඒ ආශ්වාසය, ප්‍රශ්වාසය සියල්ලම දකිනින් ආශ්වාස ප්‍රශ්වාස කීයද පුරුදු වෙනවා. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ ආරම්භය, නැවැත්ම, අවසානය කියන අවස්ථා තුන මුලමදාව. ආරම්භයේ මුල, නැවැත්ම මැද, අවසන් වීම අග. ඒක ආශ්වාසයේ මුලක් මැදක් අග. ප්‍රශ්වාසයේ මුලක් මැදක් අග. මනමින් දකිනින් ආශ්වාස ප්‍රශ්වාසයේදී සිදෙහි එකතු වා ගැනීමයි ශබ්දකාය ප්‍රතිසංවේදී. ඊළඟට තමයි සස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමි සිද්ධි පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමි සිද්ධි. මේ ආශ්වාස ප්‍රශ්වාස ඊයම් ප්‍රවැත්ම ශාන්ත වෙන්න වෙන්න සිතේ ප්‍රවැත්ම ශාන්ත වෙන්න වෙන්න සංසිදෙනවා. අසභ්‍යයක් ඇති වෙනවා. අසංජී එක් ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන තරමටම සංසිලියක්. ඒ නොදැනුණා වුණාට ආශ්වාස ප්‍රශ්වාස නැවතුණා නෙමෙයි. සියුම් බවක් වුණා. ඒකත් සමාන වූලින් දැනගින් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි එන සතෝව අසසති සතෝ පසසති කියව ගාල උපදේශයේ මුල් පද හතර. ඒකෝල දැන් අපි මේ පවත්වාගෙන යන කමතහම් දෙක මේ හතරක් සෑහෙනවා. ඉදිරියෙන් තව තියෙනවා සම්බන්ධ කරුණු. දැන් අපි ආනපාන සතිය වැඩිීමේදී සිහිය දියුවා ගන්න ඕන කොහොමද? ඒකයි සතෝව අසසති සතෝ පසසති කියන මේ කමතහේ මුල. හරි මුඛා සතියෙන් උපද්දෙද්වා සිහිය දියුවා ගන්න ඕන කමක් තියෙනවා. ඒ කියන්නේ නාසිකාග දකුණු දොරටුවේ හෝ වම් දොරටුවේ හෝ හුස්ම හදමින් ඇතුළේම සිටිනවා. ඒක පෑයෙන් පෑයට මාරු වෙනවා. සෑම පෑයකදීම මේක මාරු වෙනවා. හැබැයි සමාන්තර නාසිකා සිදුරු වල සෙම් කලි බෝදාගේ කියන කොට මාරු නොවි කියන්න පුළුවන්. නමුත් ස්වභාවික වශයෙන් මේ සිග්නල් එක දෙකමාරක පාරක් දැකින් ආශ්වාස ප්‍රශ්වාස මාරු වෙනවා. සිග්නල් එක දෙකමාරි කියන්නේ ඔල්ලෝසු පැයෙන් එක පැයයි. ඉතින් හයේ සිට හත දක්වා එක නාසිකාසුදිනේ වැඩ කරා. ඊළඟ පැය අනිත් නාසිකාසුදිනේ මේ විදිහටයි මේ ආශ්වාස ප්‍රශ්වාස ධාවනෙ සිද්ධ වෙන්නේ. ඒකට දැන් මේ හැකල කල නිමිත්තක් වශයෙන් දැනගෙන කියන්නේ එතන සංකේතයක් කරගෙන කිසිම එකක් බලන්න ඕනේ. අපි හැපෙනවා කියලා මිනිහ කුලොත් ඒ කාණ බාන සත්‍ය නෙවෙයි විදර්ශනාව. දැනෙනවා කියලා මිනිහෙකුට ඒකත් විදර්ශනාවක්. ආනුපාන සත්‍ය සමාධි භාවනාවක් නෙවෙයි. ඒ වගේම වායෝ ධාතුවක් කියලා හිතුවොත් ඒක විදර්ශනාවක්. ධාතුමනස්කාරයක්. රූපයක් කියලා හිතුවොත් ඒකත් ධාතුවේ රූප කර්මස්ථානයක් ආනුපාන සත්‍ය නෙවෙයි. ඒක නිසා කුසුම කියන සංඥාව පහළ කරගෙන ඒ හැතෙන තැන සංකේතයක් වශයෙන් ලකුණක් වශයෙන් දැනක් වශයෙන් හිතාගෙන අර කුසුම වැඩ කරන එක හොඳට හරි කරගන්න ඕනේ. මේක තමයි අර සතෝව අසසති සතෝ පසසති. ඒක මොනක්ද කියන්නේ? සමහර විට මේක වඩා දැනගන්න ඕනි කියලා ඕනකමින් දුෂ්ම ගන්න හලන්න පුළුවන්. දෙමුතුලත් තින් අපහසුතාවක් නැති වෙනවා. ඒ නිසා ඕනකමින් දුෂ්ම ගන්නී හෝ හලන්නේ හෝ රඳවා ගන්නී හෝ නැහැ. මේම ස්වභාවයෙන් දුෂ්ම ගැනීම ඇති තමයි කරන්නේ කියලා. ඊළඟට දුෂ්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාස දුෂ්ම රැල්ල අවස්නා කාලයේ සිත් දෙන්න පුළුවන්. ඒ මේ දීර්ඝ ආශ්වාසය දීර්ඝ ප්‍රශ්වාස කියලා හිතන්නේ නැහැ. ඒ සිත් බව නුමින් දැකීම පමණයි. ඒ සඳහා කරන්නේ තම මෙනෙහි කරන වචනයේ වැඩි වේලාවක් එළිදී. ආශ්වාස ගන්නකොට ආශ්වාස ඒකයි දීර්ඝ ආශ්වාසය. ප්‍රශ්වාසයේ තියවාගි. දීර්ඝ ප්‍රශ්වාසයක් නම් ප්‍රශ්වාසය. දීප ගාන මෙනෙහි කරමු. උඩට ගන්නවා මේ දීර්ඝ ආශ්වාසයෙන් දීප ප්‍රශ්වාසය. කෙටි කෙටි මුස්ලියන් වෙලාවාදීන අදිසිය. ඒ කියන්නේ ඒක සමාජ බලාපොරොත්තු නැති හැරෙන සිතා ශනිකව කෙටි කෙටි වේගි වේගි මුස්ලියන් අවස්ථා තියෙනවා. එම අවස්ථාවල ඉදිරිසු ගල නෝමි ගැට ගන්න. සමහර ආශ්වාස ප්‍රශ්වාස වෙන වචනවා සීකරන්න බැරි තරම් එක් කාලයක් වෙනවා සමහර විට. එහෙම වෙනවා බලාගෙන ඉන්නවා විතරයි. වචන මෙහි කරන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමය අර සීගේ පිළිගුවා ගැනීම සත්‍යවස මිනිස් කාර්යය ආශ්වාස ප්‍රශ්වාස. සමහර විට ඒ වචනේ මුකුරු දුනම් හුස්ම ගන්නවා හුස්ම හෙරනවා කියන මිනිස් කියන ඡාය. ඒකම ඒ පුරාණාචාර්යයන් වහන්සේලා මේ ආනාපාන සතියෙහිදී සිත ඔබිනොබ විහිදීම යාම සඳහා ගණන් කිරීමක් ගන්නවාදී. විසුද්ධි මාර්ගයන්ට කතාව, විනයත් කතාව, කටිසම්බිදා මාර්ගයන්ට කතාව, සුභංගත් කතාවෙන් දැන්වල එකම ක්‍රමයකට මේ ගණන් කිරීමේ පිළිවෙත දක්වලදී පුරාණ සැලසුමක්. අමු සමහර ආචාර්යයන් වහන්සේලාගේ අධ්‍යක්ෂින් අනුව ඒ ගණන් කිරීමේ ක්‍රම හදාගන්නවා. දැන් පා අවශ්‍යාලෝ ස්වාමීන් වහන්සේ ගණන් කිරීමේ ක්‍රමයක් උගන්වන බොහොම සරලයි. ඒක යෝගාවචරය බොහොම පහසුයි. ඒකත් කළ බැලීම හොඳයි කියලා. ඒක පිළිවෙත මෙහෙමයි. ආශ්වාසය ගැනීමේදී ප්‍රශ්වාස කිරීමේදී එකම ගණනක් ගණන් ගන්න. ආශ්වාස කරනකොට ආශ්වාස 1 2 3 4 5 6 ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස 1 2 3 4 5 6 කවසන් දක්වා නැවත ආශ්වාස ගන්නකොට ආශ්වාස 2 2 3 4 5 ප්‍රශ්වාස 2 2 3 4 5 ඊළඟට ආශ්වාස 3 3 3 4 ප්‍රශ්වාස 3 3 3 4 මේ ගාන නිසා පැහැදිලි වෙනවා ගොවිදියේ ඉතිහාස සිට අට දක්වා පමණක් යන අපිට මඟ නවතින්නේ නැහැ දැන් යහා කියන්නේ ඒ කා අවශ්‍යාලෝ ස්වාමීන් වහන්සේ උපදේශයක් ඒක බොහොම සරලයි එකක් කරන්න බැරිම හොඳයි හැබැයි ඒ ගණන් කිරීම විගව අවශ්‍ය වන්නේ නැහැ බොහොම ටික වෙලාවක් වාර 7ක් 8ක් 10ක් වගේ ගණන් කිරීම කරලා නැත් මේ කරන්නේ මෙන්න මේ අනුබන්ධනා හැටියට අනුබන්ධනා කියන්නේ කුස වාරයක් පාසා ආශ්වාස ප්‍රශ්වාස කියන මේ වචනේ යන ඒ ආශ්වාස ප්‍රශ්වාස කියන්නේ ඊළඟට තමයි මුසන කියන මේ ලක්ෂණය යනු අර සබ්බ කය ප්‍රතිසංවේදී බලන්න ආශ්වාස ප්‍රශ්වාස ඇතුළත වෙන මුලක් මඳක් අගක් හේන මොකේද එක ස්වල්පයක්වත් අමතක නොවේ දෙන එක තමයි සබ්බ කය ප්‍රතිසංවේදී ඔය අවස්ථා එක සම්මුද වෙනකොට යෝගාවචරයාගේ දිවේන තැන්පත් වෙනවා. වහන්සයක් නැතුව තැන්පත් වෙනවා. අර පස්සක්ති ගතිය එනවා. ප්‍රීති ගතිය එනවා. ශරීර මොදන්නේ යනවා. ශරීරය සිසිල් වෙනවා. ශරීර පහසුවක් ඇති වෙන සැහැල්ලු වෙනවා. එතනමක් නෙමෙයි. මේ වෙලාවට සමාගයේ සංකානේ ඉතිරියේ, සාසුකාවේ ඉතිරියේදී උත්සාහනෙකේ පහළ වේගෙන. දැන් පළමින් කළේ හරි කර්ම නිමෙත් වෙන්නේ ස්වභාවික උෂ්ණ මිලිකල. ඊළඟ උද්ඝාණිමිත්‍ය පහළ වෙනවා. උද්ඝාණිමිත්‍ය කියන්නේ සමාධියේ සමාධිය සමීප වෙනකොට ඒ නාසිකාගෙට එන උෂ්ණ රැල්ලේ වර්ණයක් වගේ පේනවා. ඒ වර්ණ සමාක අලු පාට, ලා සුදු පාට, ඔය වගේ ලා වලාකුලක පාට ඔය විදිහට තියෙනවා. ඒ පෙනෙන වර්ණයේ දිහා අපි හෙන් බලන්නවා කි බලන්නේ නැහැ. බලන්නේ කිව්වොත් ඒක අසුන් දහම වෙනවා. අපිට තියෙන්නේ ආස්වාස් ප්‍රස්වාස් ආරමුණුම දැනෙමින් දිනු කරමින් ඉදිරියට යන්නේ. ඊළඟට ඒ විදිහට ඒ සමාධි නිමිත්ත පහළ වේගෙන අවස්ථාවේ පටන්ම ආස්වාස් ප්‍රස්වාස් සංසිඳී දෙක. ඒ සංසිඳෙන සංසිඳෙන එකක් මෙහි කරගෙන යනවා දැනෙමු. කුෂ්ම සංසිඳනවා කියන එක නෙමෙයි. ඒක දැනගන්න. ආස්වාස් ප්‍රස්වාස් මෙහි කරන්නේ තමා දැනගන්නවා සංසිඳීම කියන කාරණා. එතෙන් මේ සංසිඳීම මුළු ශරීරයෙන්ම දැනෙන. ආස්වාස් ප්‍රස්වාස් දෙක පමණ දුන්නේ මුළු සරුවාංගම සංසිඳෙන. ඉතින් මෙහිදී විශේෂයෙන්ම අපි කියේ දෙනවා කාරණය. දැන් අපි මේ පෙර විපස්සනා භාවනාවත් සමත භාවනාවත් දෙක යුතුයත් වශයෙන් තමයි දුකෝසින් වෙන්නේ. ආස්වාස ප්‍රස්වාස ආරමුණ මූල කර්මස්ථාන කරගන්නවා. නැවත ලැබෙන අරමුණක් අනුපස්සනා කරමින් සමතයක් විපස්සනාවක් දෙකම වැඩේ. ඒකයි අපි මේ කලින් කලබුදු කරපු අහසු කමකහ දෙකයි. ඒක හොඳයි. මොළ සමාධිය ඈතේ. සමාධියට වඩා විපස්සනා වැඩි වෙනවා. විපස්සනා වැඩි වෙනද වැඩි වෙන සමාධි නිමිත්ත ප්‍රමාද වෙනවා. ඒක නිසා මෙහිදී අපේ දේශනා කාලයට අනුරූපවම කලියුතු වන්නේ ඒ අනිකුත් කිසියම් අරමුණක් අනම් ගන්න නැතුව. ඒවා විශේෂ කිසි යොදන්නේ නැතුව ඒවා මුකින් ප්‍රතික්ෂේප කරමින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණේම ඉතිරිවන්නේ. සබ්දයක් ගැන සබ්දේ මෙහි කරන්නේ අනුපාන සතියක්. වේදනාවක් ආවත් වේදනාව මෙහි කරන්නේ නැහැ. ආශ්වාස ප්‍රාශ්වාස නිමිත්තෙම ඉතිරිවවා ගන්න. හිතේහා මෙහා විධානයේ කළක් හිත මෙහි කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණේම ඉතින්. යම් සිද්ධීකින් වැඩි වේලාවක් වාඩි ඉන්නකොට මේ ධනි සමාධි තැන් තැන් වල වේදනාව එන්න පුළුවන්. එහෙම අවස්ථාවක ඒ ඉරියව් මාරු කරනවා කියලා හිතු කරන්නේ නැතුව ආශ්වාස ප්‍රශ්වාස දෙකම මෙහි කරමින් සිහිය පිහිටුවාගෙන මෙමින් හිත ඉරියව් මාරු කරන්න පුළුවන්. කිසි වරදක් නැහැ. නැත්නම් මේ වේදනාව විඳ විඳ සමාධි වෙන්න බෑ. වේදනාව හදි වෙන්න ඕන සංසිඳෙන්න ඕන සමාධියට කාලෙදී. ඉතින් මේ විදිහට බාහිර අරමුණු විසවක්ම මෙහි කර ආශ්වාස ප්‍රශ්වාස අරමුණු මෙහි කරමින් යනකොට අන්න පස්සක්දි පහළ වෙනවා. ඒ පස්සන්දි පහළ වෙනකොට දැන් බුද්ධහමි මෙත් තව තවත් පැහැදිලි වෙවි පැහැදිලි වෙවි ප්‍රභාසරෙන් පටන් ගන්න. මුලින් බුද්ධහමි මෙත් ඈත් වෙනවා, මෑත් වෙනවා, ඉස් වෙනවා, පාත් වෙනවා, ලොකු වෙනවා, කුඩා වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා වගේ තියෙනවා. නමුත් ඊළඟට අපේ සමාධි නිමිත්ත සහ ප්‍රභාසර පහළ වෙන අවස්ථාවක් ලැබෙනවා. සඳ බඳුලක් වාගේ, ඉන්නත් සුදු පාට වලාකුලක් වාගේ, සුදුම සුදු පාට දුරුම් ගොඩක් වාගේ අම සමාගයේ සංඥාවේ தත්ත්වය අනුව පහළ වෙනවා. සමහර කෙනෙකුට මේ ස්වල්ප ප්‍රමාණය සමහර කෙනෙකුට දුල්ලක් තරම් එහෙම නැත්නම් විශාල වක්තියක් තරම් සමහර කෙනෙකුට බම්බයක් තරම් ස්තම්භය සා සමහර කෙනෙකුට මුළු කාමරයම පැතිරීගෙන ඔයදී එකේ විදිහට ඒ ආලෝකය පහළ වෙන්න පුළුවන්. ඉතින් බොහෝ යෝගාවචරයේ මේ අවස්ථාවේදී විදිහ බලනවා. ඉතින් බලන බැලුව ගමන් මේක ඈත් වෙනවා, ඉරස් වෙනවා. ඒ නිසා මතක තබා ගන්න ඕනේ දෙලබෙන නිමිති කෙරෙහි හිත නිදුවන්නේ නැහැ. ඒක සමන් අත්‍යවශ්‍ය දෙයක්. සමන් ළඟදී කියනවා ඒ කමුතියෙන් ලැබිච්ච දෙයක් නෙමෙයි. ඒ පහළ වෙච්ච සමාධියේ ඡේදෙද්දී සංයජ නිමිත්ත. ඒක ආස්වාස ප්‍රස්වාස ආරමුණෙන් හිත වෙන තැනකට ගියොත් මේක නැති වෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාස ආරමුණේම ඒ රඳවා ගන්න ඕන ඒ තේන ආලෝකයේ දිහාට දෙවිදුවක් නැති. ඒක ස්වභාවයෙන්ම නාසිකාග දෙන්න පුළුවන්. එහෙම ආවේ නැත්නම් ඒ ආශ්වාස ප්‍රාශ්වාස ආරමුණ සිහියෙන් බලාගෙන අදිෂ්ඨාන කරන්න ඕන මේ 15 වෙනි ප්‍රතිභාගයේ මෙතනට සමීප වේවා කියන්නේ. ඒ තුන් සැරයක් හිතනකොට සමීප වෙනවා. මොකද සිත් නිසා මේක පහළ වෙන්නේ සිතල හැකේ දෙයක නම් වෙනවා. හැබැයි ඒක සමහර අයට දිනාන්තය දෙකක් තිබල නැති වෙනවා, දිනාන්ති පහක් දහයක් තිබල නැති වෙනවා, අයත් වෙනවා. ඉතින් අපි උත්සාහ ගන්න ඕනේ වෙලාවෙදී මේ ලැබෙන ප්‍රතිභාග නිමිති කහවුරු කරගන්න. ඒ සඳහා කලේ කියන්නේ ඉරියව්ව මාරු කරන්නේ නැතුව හිත එහා මෙහා කිසි දෙයක යොදන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස අරමුණේම මනෝ සිහියෙන් බලන් සිටීමයි. එහෙම අවස්ථාවේදී ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණ නාසිකාගතම සමීප වෙලා ආස්වාසයයි ප්‍රස්වාසයයි දෙක මේ ප්‍රතිභාග නිමෙත්ත ඒකාබද්ධ වෙනවා. ඒකාබද්ධ වූ අවස්ථාව තමයි ඉතා වැදගත් වෙලාව. මේ අවස්ථාවේ හිත අරමුණා බවට පමනිනවා. ඒසා තමයි නිමිත්තං ආස්වාස ප්‍රස්වාස නාරම්මන වේකචිත්තස්ස ජානකෝච කයෝ සම්මිඛාවමා විසලප්පති නිමිත්තං ආස්වාස ප්‍රස්වාස අනාරම්මන වේකචිත්තස්ස ජානකෝච කයෝ සම්මිඛාවමා විසලප්පති ඒ ආස්වාස ප්‍රස්වාස දෙකක් ප්‍රතිභාග නිමිත්තක් කිසිමකින් බලන්න බැහැ. වෙන වෙනම පවතින ආස්වාස වේනයි ප්‍රස්වාස වේනයි නිමිත්ත වේනයි. ප්‍රස්වාස දෙකක් ප්‍රතිභාග නිමිත්තක් නාසිකාග පවත්වා වේලාවේදී බොහෝ සෙයින් උපදේශ ලැබෙන්නේ සීවක් වෙනකොට මේ නිමිත්ත පිළිදාගෙන ආස්වාස ප්‍රස්වාස දෙක ගැන මනාව සිහින් බලාගෙන සිටීමයි. ඒක වචන වශයෙන් සිහි කරන්නේ. හැබැයි සමහර යෝගාවතරෙන් සිහි කරන්න උපදෙස් ලැබෙනවා. ඒ වචන වශයෙන් කිසුවක් රසිතා අතිභාගණයෙත්තේ ඒක පිළිපවාගෙන ආස්වාස ප්‍රස්වාස මෙනෙමින් දකුණින් ඉන්නකොට අර්පණාව ලැබෙනවා. මේ අර්පණාව කියනක පළමෙන් ලැබෙන එක චිත්තක්ෂණයයි. ඒ වෙනස් වෙනවා. නැවත තේන ඒ අර්පණාව ගැනීම සඳහා ආස්වාස ප්‍රස්වාස අරමුණින් සිහි පිළිපවා ගන්න ඕනේ. එම තේලියට පිටු පිටුවාගෙන යනකොට සමහර විනාඩි 5ක් විනාඩි 10ක් වොම වැඩි වේලාවක් ඒකත් මේ රඳවා ගන්න පුළුවන්. ඒ විදිහට විනාඩි 30ක් විනාඩි 40ක් විනාඩි 60ක් ඔය වගේ වැඩි වේලාවක් මේ අර්පණාව පිටුවාගෙන ඊළඟට තමයි මේ සම්බන්ධ මනස්කාරය කරන්න තියෙන්නේ භාවනාව. ඒ සම්බන්ධ උපදේශකින් පෞද්ගලිකව භාවනා කර්මස්ථාන සාකච්ඡා සිදු කරගෙන ලැබෙන පොදු වේ කියා දෙන්න අවශ්‍ය නැත්තේ සමාපේ අධිධර්ම මේක හේතුවක් වෙනවනේ කොහොමද එසා දැන් අපි උපදේශක විතරක් මේක බලන්න ඕන. ආස්වාස ප්‍රස්වාස දෙක මුලින්ම අර විදිහට ආස්වාස ප්‍රස්වාස දින වචනවල සිල්පත් කරගෙන යන තුනක් තිබේනාවක් ගණන් වීමක් සිදු කරගන්න. ඊළඟට දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස දෙක තමන්ට පවත්නා හැටි සිහිය බලා ගන්න. දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස තුන වැඩි වෙනවක් හුස්ම ගනිමින් දෙලෙම අවශ්‍ය කාලය. ඊළඟට කෙටි කෙටි ආශ්වාස ප්‍රශ්වාස ලැබුණ ඒ කෙටි ආශ්වාස ප්‍රශ්වාස මොකද? ඊළඟට සබ්බපා ප්‍රතිසංවේදී කියා වදාළ පරිදි ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මුල නලාගතුන් තන බේන හැටි සිදුවී ප්‍රවාහ. ඒකපාම අවස්ථිතයක්. වේදලම ඒකත් ඕන. නමුත් මේ දීර්ඝ ශ්වාස දෙකක් නැතිමි මුල නලාග දක්න හැටි සිදුවා ගන්නවා. මුල නලාග කියන්නේ ශරීරය අභ්‍යන්තරයේ තියෙන නෙමෙයි. දැන් හදයෝගියන්ගේ ප්‍රාණායාම වල තියෙන්නේ මුල නාසිකාග මැද ඒ කපුව අග නාභිය ආශ්වාසය. ප්‍රශ්වාසයේ මුල නාභිය නැද කපුව අග නාසිකාය. ඒක කට යෝගින් ප්‍රාණායාම විදියක්. ඒක මේ බෞද්ධ භාවනාවට විශේෂයෙන් සම්සන්න දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළේ තියෙනවා ආශ්වාසයේ අනුව සිත ශරීර අධ්‍යාත්මයේ නොයාවිය යුතුයි. ප්‍රශ්වාසයේ අනුව සිත නාසිකාගෙන් ඉහළට නොයාවිය යුතුයි. ඒ විදිහ යවනවා නම් එහෙම ඒ විශාල වෙනස්කම් ඇති වෙනවා. ඒ කියන්නේ ආනමන, සංයමන, කනමන, කම්පන, ඉන්ජන, කම්පන ඔය දෙයක් දේවල් ඇති වෙනවා. ඉස්සර නැමීම්, පස්සට ඇරීම්, බමරේක වගේ කරකීම්, එවාගෙම දෙවිලීම්, ඇති ගැනීම් මේ වගේ දේවල් කියනවා. ඒ මොකද සංකප්පයන්තරයේ කීත යවන්නේ මොකවනාදී කරන්නේ. උත්තරයාවෙන් භාවනා කරන කාරණ. ඒක නෙමෙයි මුලමඳගි කියන්නේ නාසිකාග්‍රෝෂ්ණ පවත්නා තැනම ඒකේ ආරම්භයක් පැවැත්මක් අවසානයක් දක්වා ගියේ. ඒකයි සබ්බකාය පරිසංවේදී. සමහර කෙනෙක් හිතනවා සබ්බකාය පරිසංවේදී කියන්නේ මුළු සකල ශරීරයම බැලීම. ඒක නෙමෙයි. මුළු සකල ශරීරම බලන්න කියොත් වැරදි. ඒක ආනපාන සතියක් ඇරෙන්නේ ඒක රූප කර්මස්ථානයක් වගේ පත් වෙනවා. මුළු කය දැනීම නෙමෙයි ආශ්වාස මුළුල්ල ප්‍රශ්වාස මුළුල්ල ආශ්වාසයේ මුලමඟ ආද තියෙන මුළුල්ල ප්‍රශ්වාසයේ මුලමඟ ආද තියෙන මුළුල්ල බලන්න ඒකයි සබ්බ කායපත් සංවේදී ඉතින් ඒක හොඳට මනාව විදිහට ගන්නවාගත යුතු කාර්යය ඊළඟට හස්සම්බයන් කාය සංකාර මේ අවස්ථාවේදී අපිටා වැඩගත් කාර්යනා දීක බඳුක සබඳ ගන්න රැදී එම්ස්කීමේ ආශ්වාස ප්‍රශ්වාස සංසිඳීමේදී සමාව යෝගාවචයන් ප්‍රති ගන්න. මේ මොකක්ද දෙන්නේ යන්නේ කියලා. කිසිම නවත්ින් දෙන්නව නෙවෙයි කියලා. එසේ නොසිතී යුතුයි. මේ මක්නිසාද විශ්ව සංසිධීම දෙන් කරුණාවේ ලක්ෂණයක්. ආලෝකාන සති කර්මස්ථානයේ ලක්ෂණයක් විශ්ව සංසිධීම. අපේ හිතේ ධර්ම තියෙන කොටම වැඩි විශ්ව ගන්න වෙයි. හිතේ ධර්ම සංසිඳෙන සංසිඳෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳියනවා. ඒකයි ස්වභාවය. එම අවස්ථාවක කිසිම නැතුවා වගේම කියන පුළුවන්. ඉතින් දීක්ෂණ යුතු පිළිවෙත් දෙකක් තියෙනවා. එකක් තමයි කුෂ්ම හැදෙමින් තිබුණු තැන සංකේතස්ථානයෙහි සිටී දුවගෙන ඉන්නේ. අතරේ දීක්ෂණයක් දෙනකොට දැනෙන කුෂ්ම රැලි. එසේ නැත්නම් හිතන්නට ඕන. දැන් සමාධි ගන්න පුළුවන් කුෂ්ම නැතුව අනිත්‍යය මිත්‍යයෙන් ඕකේ වේදක් විදිහේ වයන්දක් වගේ ගන්න පුළුවන්. නෑ ඒක දෙමේ තියෙන්නේ. එමිතන් දියොත් සමත භාවනාව ඉවත් වෙනවා ඒ වෙලාවට. එහෙම නැත්නම් ඉදීම නැතිම ආදී බලන්නේ කිව්වොත් ස්පර්ශය බලන්නේ කිව්වොත් ඒ වෙන අරමුණකට පත් වෙනවා. එහෙම නිසා ආනාපාන සතිය ඉවත් නොවන කිරිත අටකතා ඥානයන් වහන්සේලා උපදෙස් දීලා තියෙන කරුණු හතක් සිහි කරගන්න. එමෙතන ආශ්වාස ප්‍රාශ්වාස නැති අවස්ථා හතක් තියෙනවා සත්‍යෙට. එකක් තමයි මනුලව මෞඛික ජීවය. අනික මුත්‍ය සාධිය. අනික කී ජීවිතය. අනික මූර්ඛව අවස්ථාව. අනික නිරෝධ සමාපත්තිය. ඒ වගේම චතුර්ථ අධ්‍යාය සමාපත්තිය. රූප භවනේ බමුතලේ පිටදී සිටී. ඒ අවස්ථා හතේදී කිසිමනේ. ඒකක් ගන්න හිතන්න පුළුවන්. හැබැයි එකක් දෙකක් පිටිනකොට මෙන්න මේක පටන් ගන්න. මෞඛික සිතින්නුගේ ආශ්වාස ප්‍රාශ්වාස නැත. මෞඛිකයෙන්ම මොකක්ද කියන්නේ? මම ආශ්වාස ප්‍රාශ්වාස තියෙන්නේ ඕනේ. ඉතින් හිතනකොට මෙන්න ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන. ඔයගොල්ලෝ එකක් ගන්න හිතන්න ඕනේ අවශ්‍ය නම්. මුල්කසාරයේ ආශ්වාස ප්‍රාශ්වාස නැහැ. මම මුල්කසාරයක් නෙමෙයි. මම සිහියෙන් අනුබිකින් ඉන්න කෙනෙක්. මට තීරණතෝ දුෂ්ම කියලා හිතනකොට මෙන්න දැනෙන. මූලතාවයක දුෂ්ම නැහැ. මම මූලතාව වෙලා නැහැ සිහියෙන් ඉන්නවා. තේරෙන්නේ. දියේ කිරුණු කෙනෙකුට නෑ හුස්මල් දියේ කිරී නෙමෙයි ඉන්නේ කොට ඉන්නේ නිසාම හුස්ම කියන්නේ දුරට ඉතනෝ චතුර්ථාධ්‍යාන දෝෂ්ම නෑ මම චතුර්ථාධ්‍යාන තාම පස්සලා නෑ මම හුස්ම කියන්නේ දුරට ඉතන ගොඩ ඒ වගේම නිරෝධ සමාපත්තිය තුල හුස්ම නෑ මම නිරෝධයකට පස්සලා නෑ නිසාම හුස්ම කියන්නේ දුරට ඉතන හුස්ම නෑ බබලෝකන් ගොඩ හුස්ම නෑ මම ඉන්නේ මනුලව අර තියෙනවෝ හුස්ම මෙලියෙත් වෙන උත් මෙලියෙත් ඒ කාරණේ හතින් එකක් වෙන්නේ කෙනෙකුට අර නැති වීගෙන ගිය වගේ හුස්ම දැනෙන්න පටන් ගන්නවා. ආයමත් ඉතින් ආස්වාද ප්‍රාස්වාද නිහි කරමින් ඒ ප්‍රකෘතිකත්වයෙන් භාවනා දෙන්නේ. ඉතින් හැබැයි ප්‍රතිභාව නිමෙත්ත දැරෙන්නේ දැන් පටන් මේ හුස්ම හොඳටම සංසිඳීමෙන් තමයි තියෙන්නේ. ඒ සියුම් වූද හුස්ම තමයි දැනෙන. තමන්න දැනෙන කිසි මහසියක් නැහැ. හැබැයි ඒ වෙලාවේ අපේ චිත්ත දෙවොත සංවර කරගන්න අවශ්‍යයි. ඒක නිසාද මේ කුෂ්ම වියුම් සියුම් නිසාම වටපිටාවත් අපට දැනෙන හරිම සාන්ත පරිසරයක් වගේ. වටපිටාව ගැන හොඳට නිවිසි බවක් අපට දැනෙන්න පුළුවන්. ඒ වෙනම විකන්න පුළුවන් වටපිටාව ගැන නිකුත් වැඩි. මේ නිකුත් සමාවේ සමාධි නිවිස්සත් විතරම දෙනවා. ඒ වගේම දැන් මගේ හිත දියුනුයි, මට දැන් ගොඩාක් දියුනුයි, මගේ භාවනාව වගේ අනිත්‍යයට එන්නේ නැහැ. කොහොම හිතුවත් ඒක වහාම අතුරුදහන් වෙනවා. එමත් ප්‍රසාද ඒව අනවශ්‍ය උපක්ලේශ සිතිවිලි ඒව හිතුවේ හැටි සමාධිය පිළිදෙනවා ඒ සාරවාගෙන් හිත ආරක්ෂා කරගන්න ඕනේ ඉතින් ওই සමාධි නිමෙත් වෙනකොට ගොඩින්ම පංච නීවරණ ඉවත් වෙනවනේ පංච නීවරණ ඉවත් වෙනවා ඒ නිසා පංච නීවරණයන්ගෙන් තොර වූ විස්කම්බන ප්‍රහාණයක් මෙතන කියනවා ප්‍රචාර සමාධියක් කියනවා ප්‍රතිභාව නිමෙත් වෙනකොට ඒ නිසා රැක ගන්න තොන්න පංච නීවරණ ඔය නොවන හැටියට ධානාංග ශක්තිමත් වෙන හැටියට එන්න මේ මට්ටම ආරක්ෂා කරගෙන ඒ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වමින් භාවනා දෙන්නෙකුට සැබවින්ම අරුතනා සමාධි පුරා ගන්න පුළුවන්. ඉතින් අරුතනා සමාධි කියන එක අපේ පුරාණ ආචාර්යයන් වහන්සේලා කියලා කියන හැටි ජමුරට හිතුව දුම අමාරුයි කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක අනුපිළිවෙලින් යනවා නම් බොහෝ පහසුයි කියන එකකට තේරෙනවා. එනිසා මේ අනුපිළිවෙලින් අපි ඉදිරියට යන්න පරිස්සම් කරගන්න ඕනේ. දැන් කාන්දේලා ඉදිරියෙන් දැලුම් අපි මෙතේදී මේ කතාව සම්පූර්ණ කරනවා. ඊළඟ අවස්ථාවකදී කාදුරට මේවා ගැන අපි අරුමු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපේ පා අවශ්‍යාලෝ ස්වාමීන් වහන්සේ වැඩමුළුවලා අනුහසයේදී උපදේශ මේ වගේ ප්‍රතිගත කරගන්න පුළුවන් ඒවා දුරු වැඩිපත් වෙනවා ඒ ඉදිරියට අපිට ප්‍රයෝජනවත් වෙනවා ඒ නිසා අපි මේ භවනා ක්‍රමයේ දේවතාවයන් පරිස්සම් කරගන්න ඕනේ දැන් මේ ස්වාමීන් වහන්සේ දෙත ලංකාවට වඩිනවා අනිත්‍යා විශේෂයෙන්ද මේ කල්දුවුතුමාගේ නෝගාසුතු වඩිනවා විශේෂ නාමයක පමණ උන්වහන්සේගේ මේ භාවනා වැඩසටහනට උපදෙස් දෙන්න පුළුවන් දේවි කියලා අපි හිතනවා. එතකම් මේ දවස් තුනක් අපි මේ පවත්වාගෙන ආ පිළිවෙලටම පවත්වාගෙන යන්න ඕනේ. වෙනස් කරනවා දැන් දින හතක් අද දෙවුණා දින දින දෙකේ මේ විදිහට භාවනාවේ දිනුවකට පමණවාගෙන ඒ කර ස්වාමීන් වහන්සේ උපදෙස් තුලින් උන්වහන්සේ මේ ලංකාවේ මේ භාවනා පන්තියේ පවතින කාලය තුල අපේ මේ සෑම දෙනා වහන්සේටම මේ සම්බන්ධ ඉතාම ගැඹුරට මේ චිත්ත සමාධි ප්‍රදවාගෙන මේ අභ්‍යන්තරයට දැහැගෙන දිවිස්තව භාවනා සමතානේ අභිවෘද්ධිය සම්නීමෙත ලැබේවා කියන ප්‍රාර්ථනාව කරමි. එමගින් අපි බලාපොරොත්තු වෙන සීල සමාධි ප්‍රඥා ගුණ සම්පන්නවාගෙන ධ්‍යාන සමාධි සමාපත්තිය අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් පැතු අධිගම බෝධි ඥානයෙන් ලෝකෝත්තර මාම නිවන් සූමත් වේවා කියා ප්‍රාර්ථනා කරමි. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.